අමා ගඟුල ධර්ම දේශනා. සබ්බං රසං ධම්ම රසෝ චිනාති. ධර්ම රසය සියලු රසයන් දිනයි. ආරාධනීය කලේ කෑගල්ල පුස්සෙල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සේවනා ච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනීයානං ඊතං මංගල මුත්තමං තී. සදහවතුනි, ඔබ දන්නා කරුණක් තමයි මේ ධර්ම දේශනාව සෑම සති අන්තයකම ඉරිදා පැවැත්වෙන බව. එහි අපි මෙතෙක් කළ ධර්මදේශනාවල ක්‍රමයෙන් ගැඹුරට යන ඉතා ගැඹුරු කරුණු පැහැදිලි කර දෙමින් ඔබ කොතනක හේ හිටියත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයේහි ජීවිතය තුළට තථාගතයන් වහන්සේ වදාළ නිවීමේ සැනසුම ලබා ගන්න පුළුවන් විවිධ මාර්ගයි දේශනා කරේ. ඒ වගේ මාලාවක් බැවින් ඔබට ඉදිරියට සවන් දෙන්න පුළුවන් තවත් ධර්මදේශනාවක් ගැන මට හිතුණා පැහැදිලි කරන්න වෙනත් ආකාරයකින්. දැනටමත් ඔබ හිතලා ඇති පාසල් අධ්‍යාපනයේ හරි කොහෙදි හරි මේ ගාථා පදේ අහලා තියෙන නිසා, මේක සිංහල තේරුම දන්න නිසා අපිත් ඕක දන්නවා කියන්නේ. මා කිසිම දෙයක් පටන් ගන්නෙ නෑ ඔබ දන්න එකක් නම්. ඔබට වඩා එහාට ඒවැයේ ගැඹුරු තියෙන නිසා තවදුරටත් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා තමයි දන්නේ. මොකද ධර්මදේශනාවල පරමාර්ථය වන දත් දේවල් දැන ගැනීම කියලා තියෙනවා. දර්ශනීය ගැඹුරට යamakනේ පැහැදිලි කරනු ලබන්නේ. එනො මේ මංගල සූත්‍රය කියන එක නොදන්න කෙනෙක් නැහැ. ඔගේ මංගල කරුණු 38ක් කියනවා කියන නොදන්න කෙනෙකුත් නැහැ. ඔක පෙරදේශනාවක් වශයෙන් මංගල සම්මත අවස්ථාවේදී දේශනා කරවා ගන්නවා. ඒ නිසා මේක සාමාන්‍යයෙන් සිංහල තේරුම බොහෝ දෙනෙක් දන්නවා. මේක මේ කාරණා ටික දැනගත්තට කියෙව්වට පළ ලබන්න පුළුවන්ද? කියවා ගැනීමෙන් කිසියම් සිතක් සාන්තියක් ලැබෙනවා නම් ඒක ලෝකෝත්තරද ලෞකිකද කියලා හොයලා බලන්න. මට නම් හිතෙන්නේ කියවා ගත්තාම ලෞකික යම් කිසි සිතක් සාන්තියක් තියෙන්න පුළුවනි අර පිරිත්‍යානුභව කියන අක්ෂර විද්‍යාවෙන් හෝ කාරණාවලින්. නමුත් මේ සූත්‍රයෙන් සිත සලසා ගන්න ඕන නම් මේ සූත්‍රයේ තියෙන කරුණු කාරණා තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න ඕන කියලායි කියන්නේ කියලා තමයි මට නම් හිතෙන්නේ. එතකොට නම් මේ කියන කාරණා මංගල කරුණු ඉට වෙයි කියලා මට හිතෙනවා. එනිසයි මට මේ අර මෙතෙක් දේශනා කළ නොකළ ආකාරයක මේ ගාථාව අරගෙන කම පැහැදිලි කරන්න හිතුනේ. මෙහිදී මම ඔබට අර මුල් පාඩේ ඉඳලම සිංහලින් කියලා දෙන්න කැමතියි. බොහෝ දෙනෙක් දන්නවා, දන්න අය සමා වෙන්න, නොදන්න අයගේ දැනගැනීම සඳහා මම එක කීපතාවක් කියලා තියෙනවා. ඕනෑම සූත්‍රයක ඒවාම මේසතම් පාඩේ කියලා කියන්නේ ධර්ම කරුණු තියෙන එකක් නෙවෙයි. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරද්දී හිටපු තැන ආපු අය පිළිබඳ තොරතුරු පළවෙනි ධර්ම සංගායනාවේදී සංගායනාවේ මූලිකත්ව දරූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවම කොහොමද ඒක සිද්ධ වුනේ කියලා. තමන් දන්න කාරණේ වාර්තා කිරීම තමයි මේක තියෙන්නේ. බුදුන් වහන්සේ හිටිය තැන ආපු පුද්ගලයා හැසිරුණ ආකාරයේ ඒ ටික. නමුත් ඒක දැනගත්තට කමක් නැහැ. හැම එකකින්ම එනිසා මේ මංගල සූත්‍රය පටන් ගන්නෙ කොහොමද? ඒවං මේ සතං ඒකං සමයං භගවා කියලා. ඔය ඒවං කියන පදෙට එන්නේ මෙසේ කියන අර්ථය. මේ කියන්නේ මා කියන අර්ථය. සතං කියන්නේ ඇසුවයි කියන එක. එතකොට ඔබට තේරෙනවා ඒවං මේ සතං කියන එක වචනේ ගලපලා ගත්තාම මා විසින් මෙසේ අසන ලදී. ඕනෑම පදයකට ඒක හරියනවා. ඒකං සමයං භගවා කියන එකේ තේරුම එක් සමයක් කියන්නේ. තථාගත බුදුපියාණන් වහන්සේ. එතනින් එහාට පද වෙනස් වෙනවා. හිටපු වැඩ හිටපු ස්ථානයට අනුව එතනින් එහාට පද වෙනස් වෙනවා. දැන් මෙතෙන්ට නම් ගන්න තියෙන්නේ සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අනේ පිඬුසිටුමා සවැත් නුවර හැදුවා ජේතවනාරාමය. ඒ නිසා අනේ පිඬුසිටු සවැත් නුවර අනේ පිඬුසිටුමා සවැත් නුවර ඉදිකල මේ ජේතවනාරාමයේ අනේ පිඬුසිටුමාගේ ජේතවනාරාමයේ යථාත පින්ඩිකස්ස ආරාමයේ සවැත් නුවර වාසය කළේ. අතකෝ අඤ්ඤතරා දේවතා අතකෝ එකල්හි අඤ්ඤතරා එක්තරා දේවතාවෙක් අභික්ඛන්තය රත්‍ය අභික්ඛන්ත වන්නා. මේක නම් මෙහෙමද කියලා මට හිතෙනවා. මොකද අභික්ඛන්ත මනාවරණයෙන් නම් අභික්ඛන්තය රාත්‍රියත් රාත්‍රිය මනස්කාන්ත වෙන්න ඕන. නමුත් සිංහල පරිවර්තනයේ පාවිච්චි කරන්නේ ත්‍රිපිටකය තුල ත්‍රය ඉක්ම ගිය කල්හි නැත්තම් මැදියම නැත්තම් යාමයක් ඉක්ම ගිය කල්හි මැදුම් ප්‍රයත්න ගිය කල්ලි මුල් කාලේ අනිත් අයට ධර්ම දේශනා කරන්න ඉතින් දෙවියන්ට මනකුවා කියලා ඉන්න පස්සේනේ. එනම් රැ ඉක්ම ගිය කල්ලි පරිවර්තනයෙන් අභික්ඛන්තය රත්තියා කියලා බෑ අතික්ඛන්තය රත්තියා වෙන්න ඕනේ. අතික්ඛන්ත කියන්නේ ඉක්ම යනවා කියන එකද? කොහොමත් මේකට කලබල වෙන්න කාරණයක් නෑ. මුද්‍රණ දෝෂයක් වෙන්න පුළුවනි. කෝක වුණත් අපි තේරුම් ගන්න එක අවශ්‍ය වෙන්නේ. රැ ඉක්ම ගිය කල්ලි නම් අභික්ඛන්තය රත්තියා වෙනවට වඩා අතික්ඛන්තය රත්තියා හරියන්නේ. අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕපාසෙත්තා. සාමාන්‍යයෙන් දෙවියෝ සම්බන්ධයෙන් අපි විශ්වාස කරන්නේ බබලවන්න පුළුවන් අය කියලා. ඔය දැනුත් ඔය රැට එළියක් ගියා දැක්කම දේවතා එළි කියලා නම් කියන්නේ එළිය වැටෙන හින්දානේ ඔය. ඒ අර ආශ්‍රේ. මොළු ජේතවනේම ඒකාලෝක කරකන. ඔබ බබලුව ආයබාසෙත්තා කියන කේතේ. ඒ පැමිණීමෙන් සමහර විට දෙවියන්ගේ පැමිණීමෙන් බාහිර වශයෙන් දැන් නායකයෙකුගේ පැමිණීම තුළ යම් තැනක් දීප්තිම ආලෝක වෙනවා සූදානම් වෙනවා වගේ දෙවියන්ගේ පැමිණීම එකක් වෙන්න පුළුවන්. අපි හිතන් ඉන්නේ සාමාන්‍යයෙන් රාම සැරයක් ගියා වගේ ලයිට් එළිය දාගෙන ආවයි කියලා. එහෙමයි අපිට හිතෙන්නේ. අපි හිතන විදිහනේ තියෙන්නේ. මමත් ওই ළමා කාලේ හැම රාත්‍රියට එහෙම යන වෙලාවට එකපාරට විශාල එළි දැකලා තියෙනවා. හුඟාක් ළඟින් ගියා වගේ දැනෙන්නේ ගහකට පාත්තනවා වගේ දැනෙන්නේ. එතනට විද්‍යාව ඉගෙනගට පස්සේ තමයි තේරුම් ගත්තේ අභ්‍යවකාශකයෙන් වායුගෝලයට ඇතුල් වෙන යම් කිසි ලෝහක බැල්ලක් ගිනි අරන් දැවි අළු වී යනවායි කියන එක. එහෙනම් දේවතාවත් සම්බන්ධයක් නෙවෙයි ඒක තියෙන්නේ වෙන දෙයක් කියන එක. කොහොම නැත්තමක් නැහැ. දේතවනං ඕපාසෙත්වා යේන භගවා තේන උපසංකමි. යම් තැනකද තථාගත බුදුපියාණන් වහන්සේ වැඩ හිටියේ එතෙන් තෙලඹුණා. උපසංකමිත්වා එළඹුණා එළඹිලා භගවන්තං ආභිවාදෙත්වා භාග්‍යතුන් වහන්සේට අභිවන්දනය කර නැත්නම් වැඳ ගෞරවයෙන් නමස්කාර කර අභිවන්දනය කියන කේ තේරුම. ඒක මන්තං අට්ටාසේ එකත් පස්ස කියන එකත් ඉතින් මේ විවිධාර්ථ දක්වනු ලබනවා. මට නම් තේරෙන්නේ ඉතින් තථාගතයන් වහන්සේගේ මුහුණ පේන කොතන වුණත් එකත් පසක් දෙන් දෙපලක ඉඳ බෑනේ කෙනෙකුට. ඒකමන්තං තිතාකෝසා දේවතා. ඒ කරපු වැඩ ඊට පස්සේ එකත් පස්ව සිටියා වූ මේ දේවතාව භගවන්තං ගාථා යජ්ජවාසී. භාගතුන් වහන්සේට ගාතාවකින් මෙසේ ප්‍රකාශ කළා. ඒ ටික ඊට වඩා ගැඹුරක් බණක් මොකක්වත් නැහැ. දැන් ප්‍රශ්නේ. බහූදේවා මනුස්සාච මංගලානි අචින්තේ. බොහෝ දෙවියෝද මිනිස්සුවද කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මංගල කරුණ පිළිබඳව සිතවලු. ඒකට හේතුවක් තියෙනවා. ආකංකමානසොත්තානං. සස්තතාවය. අර සස්තතාවය කියලා ඉස්සර අපිට විශේෂයක් තියෙන ශාරීරික විද්‍යාව හා. තමාගේ පාරිශුද්ධත්වය. තමන්ගේ ඇති හැටිය පිළිබඳව. කැමති දෙවිවරු මෙහෙම හොයලා තියෙනවා. තමන් පිළිබඳ ඇතුළතින් හොයාගන්න කැමති අය. ඒ හින්දා තථාගතයන් වහන්සේ නිල්ලීමක් කරනවා මේ මංගල කරුණ වදාළ මැනව කියලා. රෝහි මංගල උත්තමං. මංගලං උත්තමං මංගල මුත්තමං. උතුම් වූ මඟුල් කරුණ අදාළන්දයි කියලා. එතකොට ඒ ගාථාවෙත් එහෙමනම් තියෙන්නේ බණක් නෙවෙයි. එතනින් එහාට යනකොට තමයි අපිට බණ ටිකක් හොයාගන්න තියෙන්නේ. එක ගාතාවක මගුල් කඳුරු තුන බැගින් ඒතං මංගලං උත්තමං කියන එකෙන් අගපදින් කියන්නේ යන මේවා එකක් එකක් පාසා උතුම් මංගල කරුණු කියන එක. ඒතං මංගල මුත්තමං කියන පදේ තේරුම ඒකයි. අර එකක් එකක් පාසා අපේ දැක්ම අපේ ගැඹුරු කර ගන්න ඕන. අසේවනාච බාලාන. ඒක අපිට අපි ළමා කාලේ ඉඳලා දන්නවා බාලයන් ඇසුරු කරන්න එපා කියලා. අපි දන්න අර්ථයෙන් බාලයෝ දන්න වෑ මෙතන හැබැයි. අපි දන්නුනේ වයසෙන් බාලාය. එහෙම නැත්නම් වැඩි මල්ලාය. එහෙම ගත්තේ. තථාගතයන් වහන්සේ බාල කියන පදයේ යෙදුවේ කොතෙන්දද? අපිට සාමාන්‍ය මට්ටමින් කියන්න පුළුවනි හැදෙන වැඩෙන දරුවෙකුට නොමගව යවන සුළු දේවල්. සුරාව දුම්පානය ආදී දේවල්. එහෙම නැත්නම් අමලට තාත්තලට හොරෙන් ගෙදරින් සල්ලි ගන්න දේවල්. එහෙම නැත්නම් ෆෝන් එකක් අරගෙන හොරෙන් මොනවා හරි දේවල් බලන දේවල්. ඉගෙනුවොත් ඒ ළමයාගේ අධ්‍යාපනයේ තියෙන ආසාව නැති වෙලා යනවා. ඒකෝර අර වැරදි දේවල් පුරුදු කරපු පුද්ගලයා මෙයාටත් ඒක පුරුදු කරා වෙනවා. එහෙම ගත්තත් හරිනේ. ඒ උනට බුදුවරයෙක් පැහැදිලි කරන්න එහෙම දෙයක් නෙමෙයි. බලන්න මේ ගාථාවේ තේරුම මොකද්ද කියලා. සංසාරේ සරං බාලෝ නරෝ අපරිනායකෝ. තතෝ අපරිනායකෝ. කරෝති එකදා පුඤ්ඤං අපුඤ්ඤං පිටේකදා සංසාරේ සැරිසරන පුද්ගලයාට බුදුහාමුදුරුව දරනවා බාලයා කියලා. එතකොට මේ බාලයාට සසර ගමනින් මිදෙන්න පාරක් කියලා දෙන්න දන්නේ නැත්නම් මේ බාලයා කලක පව් කරනවද කලක පින් කරනවද? දැන් එතකොට පව් කරනයි පින් කරනයි දෙන්නම බාලයා නෙමෙයිද? අන්න එහෙමයි අපි මේක හොයන්ට ඕනේ. ඒ නිසා මම කිව්ව ඔබ දක්නට වඩා එහා පැත්තට මේක තේරුම් ගන්න ඕනේ කියන එක. එතකොට මේ බාල කියන පුද්ගලයාගේ සේවණයෙන් සිද්ධ වෙන්නේ අයහපතක්මයි. ඒක මෙලොව අයහපත, පරලොව අයහපත, සසර ගමන වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකේ මංගල කරුණක් වෙන්නේ සේවනේ නොකිරීමනේ. බලන්න නොකිරීමත් යහපත් දේවල් මේ සමාජයේ පවතිනවා. හොඳයි, බුතගතයන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා හිටපු අය කංසෝ හොයා ගියා. කංසෝ පරම සැප වශයෙන් හිතුවා. කංසෝ අවසානයේ ජාජා මරණයන්ට පත් වුණා. ඒ නිසා මීට වඩා එහාට හොයන්න සැපතක් තේනවා කියලා වනාන්තරගත වෙලා චිත්තාභ්‍යන්තරයේ සංසුන් කළා. ඉලිසටපත් කරමින් මේ වෙනුවට උන්ට තව පැත්තක් හම්මුණා. එතකොට ඒක සුවයි සැපයි සනීපයි. ඔන්නෙතනින් එහා පැත්තට ධ්‍යාන කර්ම උපදවාගෙන පරලෝක රූපී අරූපී බඹතල උපදින් භවගාමි වුණා. දැන් බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවක පරමාර්ථයේ භවගාමිත්වයේ ඉක්මවා යමින් භව නිරෝධගාමිත්වයේ පැහැදිලි කිරීම නම් අර පාසයල්ලන මට්ටමේදී දුම්පානය කරන්න උගන්වන අය, අරක්කු බොන අය උගන්වන අය සේවනය කරන්න එපා කියලා හරියන්නේ නැහැ. භවගාමිත්වයට මඟ පෙන්වන අය ඇසුරු කළොත් භවගාමි වෙන්න සිද්ධ වෙනවා. අසේවනාච බාලාන. එහෙම මම බෙදන්නේ භවගාමි සහ භව නිරෝධගාමි කියන අර්ථ දෙකෙන්. එහෙමනම් ගැඹුරු අර්ථයෙන් ගත් කල පුද්ගලයෙක් වශයෙන් ඒ පුද්ගලයා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මෞකසෙන් බිහිව ජීවිත ආසානය දක්වා ඉන්න කෙනෙක් වශයෙන් මම ආයනේ නැත්තම් මම කියන හැඟීම මුල් කොටගෙන කටයුතු කරන්නට යාමේදී මේ මම ආයනෙන් මුල් කොටගෙන යාම තුළ පව නරක වුණාට පිනහද වුණාට මම ආයනේ දෙපැත්තටම නරකක්. ධ්‍යාන පැත්තටත් මම ආයනේ නරකක්. එහෙනම් මම ආයනේ උත්සන්න කරගන්නා වූ මමාවේ මම ආයනේ බැඳෙන පුද්ගලයෙක් නැත්තම් එතන පාරක් කියලා දෙනවා නම් ඔහු පාර කපන්නේ කොහාටද? සංසාරයට. ඔහු සංපාර කපන්නේ කොහාටද? මරු අසඟයට. එහෙනම් අර කුඩා තැන ඉඳලා අපට නොමග යවන තුරු සංසාරේ නොමග යවන තුරු බව කියන එක මේ හොරකම් කිරීමෙන් මත්පැන් පානයෙන් ගෙදරින් යමක් හොරකම් කිරීමෙන් නොමග යෑමට එහා ගිය සසරේ නිවන් නම් වූ උත්තරීතර සැපතක් ඇතැයි පස්කම් සේවනෙට ගිජුවීම එම පැතීම හෝ සසරේ නිවීමක් නම් සපතක් ඇත්තයි රූපී අරූපී ධානයට ගිජුවේ තම රැඳීමත් මේ බුදුදහමට අනුවගත් කළ අනුවන වැඩක් බාල වැඩක්. අන්න එහෙමයි බුදුදහමේ ගැඹුරට මේක හොයාගන්න වෙන්නේ. මෙතනදී අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. මේ කුඩා දරුවන් යමක් හොයමින් ඉන්නේ. ජීවත් වෙන්න යමක් හොයමින් ඉන්නේ. උන්ගේ සිතට සතුටගෙන දේවල් තමයි උන් හොයන්නේ. නමුත් මේ ඔස්සේ දරුවෙකුට තියෙන අවංකභාවයේ හේතු කොටගෙන යම් දෙයක් වැරදි දෙය හරි කියලා පෙන්නලා ගුරු පදවිය අරගෙන උපදෙස් දෙන්න පුළුවන් මාර්ගෝපදේශකත්වයේ. එතකොට ඒ පුද්ගලයා තුල ඉන්නේ මායයා. ඔහු තමයි ඔහුගේ දරුවගේ මායයා වෙලා තියෙන්නේ. මායයා උපදෙස් දෙනවා සසර රැඳෙන්න විදිහක්. මායයා පාපකාරී පුද්ගලයෙකුට වැහිලා ලෝභ දේශ මොහ මුලාවෙන් ආත්මార్థයෙන් තවත් දරුවෙකුට මේක උගන්වනවා. එතකොට ඒ දරුවා මොකද වෙන්නේ? නමග යනවානේ. ඔබේ අත්දැකීම් ඔස්සේ හොයලා බලන්න. මම දන්නවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඇවිදින්න ගිය දරුවන් ගැන මම දන්නවා. ගෙදර ඉන්නේ නැතුව. ඒ ඇවිදින්න ගිය දරුවෝට තමයි අර ශාස්ත්‍රීය කරන අය තුම් පානේ මත්පැන් පානේ පුරුදු කරලා ජීවිතය ආදායමක් නැති ජීවිතයක් නැති අනාථය බවට පත් කරලා තිබෙන්නේ. එහෙනම් එක දරුවෙකුට එහෙම වුණාම මෙතෙන්ට යවුවොත් තමයි දරුවා නරක් වෙන්නේ කියලා ඊළඟ දරුවන් මෙතෙන්ට නොයවා හදනවාම. ඔවුන් ඊට පස්සේ හොඳට අධ්‍යාපනය ලබා යහපත් මිනිස් විදිහට ජීවත් වෙනවා. මේ නිසා මේ සමාජයේ මේ වැරද්ද කරන එක සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කරන අය. බැරිවීමකින්වත් කෙනෙකුට තමන්ගේ ලාභය සඳහා තමන්ගේ වාසිය සඳහා නොමග යෑම කියන සුළු මාර්ග හුරු පුරුදු කරන්න ඇබ්බැහි කරන්න නරකයි. ඔහුට ජීවිතයත් අභාග්‍යයක් සංසාරයත් අභාග්‍යයක් බවට පත් වෙනවා. අනේ අපි පුරුදු වෙන්න ඕන ඒ පුරුදු කරන පැත්ත පුරුදු නොකරන අය බවට පත් වෙන්න. තමන් යම් වැරද්ද පුරුද්දක් කරගත්තා කියලා හිතන්නේ ඒකෙන් තමන්ට අයහපත් විපාක ලැබෙනවා නම් ඔය මම සමහර දැකලා තිබෙනවා මේ උකුරේ ශල්‍ය කර්මයක් කිරීමට ගොස් දුම්පානය නිසා ශල්‍ය කර්ම නිසා කටාඬ අහිමි වූ අය මට මේක වුණා ඔබනම් ජීවිතේට මත්පැන් බොන්න එපා මේ දුම්පානය කරන්න එපා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. අනේ මොදු තත්ත්වයකදී මම මේකට ලස්සන කතාවක් කියනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ජීවිතේට අත්‍යවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකනම් කරන්න එපා කිව්වට බෑ. උස්ම ගන්න එපා කිව්වට බෑ. වතුර බොන්න නැතුව ඉන්න එපා කිව්වට බෑ. කෑම ගන්න නැතුව එපා ඉන්න කිව්වට බෑ කවුරු හරි. අපිට ඇඳුම් අඳින සංස්කෘතියක් තියෙන නිසා ඇඳුම් නැතුව ඉන්න එපා කිව්වට බෑ. අන දරුවෙකුට තේරෙන විදිහ මේ තමයි ජීවිතේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොර කොහේටවත් අත්‍යවශ්‍ය දේවල්. අර එතනින් එහා පැත්තට දේවල් අනවශ්‍ය දේවල් නෙමේ පෙළඹවිලා. අනේ ඒවට පොළඹවනවා නම් ඒ පුද්ගලයා එහෙනම් අපිව නොමග යවන්න හදන්නේ කියන එක Taman තනිව තේරුම් ගන්නවා. මෙහෙදී මම හොඳ දෙයක් කියන්න කැමතියි. ගෙදර දොර ගැන ගත්තහම දුවට හොඳම යාළුවා තාත්තා. එකතුයි තාත්තා. පුතාට හොඳම යාළුවා අම්මා. මේ සාමාන්‍ය ස්වභාවයේ මනෝවිද්‍යාත්මකව ලැබිකම තියෙන්නේ එහෙමයි. සිදුවෙන සෑම දෙයක්ම නොසඟවා අම්මට හෝ තාත්තට හෝ කියන්න. දුව නම් අම්මට කියන්න, තාත්තා නම් පුතාට කියන්න. පුරුදු වෙලා හිටියොත් ඉස්කෝලේ ගිහින් දැක්ක කළ දේවල් සියල්ල තුන. හොඳ දරුවෙක් හදාගන්න පුළුවන් අම්මෙකුට තාත්තෙකුට මේ කියන කාරණාවල මෙයාගේ ඇසුරට කිට් වෙන්නේ නරක කෙනෙක් කියන ඉව වැටෙනවා. එතකොට ඉන්හාට යන්න එපයි කියලා මව්පියන්ගේ උපදෙස් පිළිපදින්න පුළුවන් කමක් තිබෙනවා. සමහර කතා මට කියන්න බෑ මේක මම දන්න කතා. ඇතැම් දරුවන් විනාශ වෙලා තිබෙන්නේ. අන්න එහෙම මේ යන ක්‍රියාමාර්ගය තවත් කෙනෙකුට කියන්න විදිහක් නැති නිසා කියන්න නැති නිසා ගියන් පස්සේ අමාරු වැඩිලා. තරුණ දරුවන්ට වෙච්ච සිදුවීම් සාමාන්‍යයෙන් තරුණියන්ට සිදුවන සිදුවීම් මේ මාර්ගෝපදේශකත්වේ නැතිකමින් මව්පියන්ගේ පූර්වාදර්ශේ නැත්තම් සැලකිලිමත්කම නැතිකමින් වුණ කතා මේ රටේ කොච්චර තියෙනවද ඔබ දන්නේව මතක් කරගන්න. ඒ නිසා මේක මේ පුංචි කතාවක් නෙමෙයි. දරුවාගේ සිට රූපී අරූපී ඥානලාභිය දක්වාම සසරේ රැඳෙන පැත්ත දක්වදී කෙනෙක් මඟ පෙන්වාට ඒක සත්‍ය වෙන්නේ නැහැ. අන්න එහෙමයි මම දකින්නේ මේ බාලපදේ. ඒ නිසා අපි ඉන් එහා පැත්තට අනිත් පදයට යන්න වෙනවා. ඒක මේ පදේ ඔතනින් නවත්තලා මේකම පැයම කියන්නත් පුළුවනි මට. එහෙනම් ඇසුරු කළ යුත්තේ කවුද? පණ්ඩිතානංච සේවණ. පණ්ඩිත කියන්නේ කාටද? වර්තමානයේ සසන තුල තියෙන විභාගයක් පාස් කරගත්තාම දෙන පණ්ඩිතකමක්. ත්‍රිපිටකයේ හොඳ කතාවක් තියෙනවා. වැඩිපුර සාමින්වහන්සේලා අඳුරන්නේ පහවදුර කෙනෙක් ඇවිදින් සාමින්වහන්සේ කෙනෙක්ලා සාකච්ඡාවක් කියදෙනවා. අහලා තියෙනවා දැකලා නැහැ. මේ සාකච්ඡාව ගැඹුරට සාකච්ඡා වෙලා යනවා. ගිහිල්ලා මේ තේරුම් කර දීම තුළ ඇති වුණා වූ සතුට තුළ එයා අහනවා. ආගන්තුක භික්ෂුව වහන්සේක නමින් කවුද? මට තමයි ආනන්ද කියන්නේ. ආ මහාචාර්ය ආනන්ද. අන්න මේ මහාචාර්ය පදේ ත්‍රිපිටකයේ තියෙන තැන. අපේ වර්තමාන මහාචාර්ය වෙනකොට ත්‍රිපිටකයට අපිටෙන් අරන් තියෙන්නේ ඔන්න මහාචාර්ය තියෙන තැන. ආනන්ද හැමදෙරුව මහාචාර්ය වුණේ ලෞකික විෂයක් උගන්වන හින්දාද? නෑ. නිවන් මඟ පිළිබඳ ස්කන්ධ පංචකේ අනාත්මය පිළිබඳ කරුණු පැහැදිලි කරන නිසා. අර පඬිත කියන වචනට අදාළ අර්ථයක් නම් මේ. එහෙනම් ඒක අපට සරල තැන ඉඳලා ගන්න පුළුවන්. හරි වැරද්ද නමග මග කියා දෙන නමග යන්න එපා එහා මග යන්න වැරදි කරන්න එපා කරන්න කියන සාමාන්‍ය අම්මලට තාත්තලට සහෝදරයන්ට එහෙම යම්කිසි ආදර්ශයක් දෙන්න පුළුවන්. නමුත් මේ පදේ බලන්න. සේලෝ යතා ඒක ඝනෝ වාතේන න සමීරති. ඒවං නින්දා ප්‍රසංසාසු න සමිජ්ජಂತಿ පණ්ඩිතා. අන්න පණ්ඩිත පදේ තියෙන තැන. මොකද්ද මේ කතාවෙන් පෙන්වන්නේ? මහ උස්ගල් පව්වක්. හැබැයි එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා මේකේ කොහෙන්වත් සිදුරුනේ අස්සෙන් හුලන් යන තැනක් නැහැ. ඒක ඝනෝ. දැන් සුළං හමනවා. සුරඟ ගල් පව්වේ හැප්පිලා යන්න ඕන පෙරලගෙන යන්න බෑ. වාතේන න සමීරති. වාතේන් කම්පා වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ගල තියෙනවා හුලං වදිනවා. හැබැයි හෙල වෙන්නේ නැහැ. අපි ඉන්නවා අටලෝ දහම දේවල් සිද්ධ වෙනවා. ඒවන් නින්දාපසංසාසු. අන්න ඒ වගේ නින්දාපසංසා දෙක සංකේතවත් කරන්නේ නින්දාපසංසා විතරක් නෙමෙයි. ලාභෝ අලාභෝ අයසෝ යසසෝ නින්දාපසංචි අසු සංකාන්ත දුක්ඛං. ඔක්කම සංකේතවත් කරනවා. අන්න මේ ධර්මතා ලෝකේ හැමදාම තියෙන ඒවා. න සමිජ්ජන්ති. අන්න පණ්ඩිතයාට තමයි කම්පානෝ වෙන්න පුළුවන්. එනේ ඔබට පණ්ඩිතෙක් වෙන්න කැමති නම් විභාගේ පාස් කරන්න ඕන නෑ. මෙන්න මේ තැනට එන්න පුළුවන් නම් ඔබ. එහෙනම් මේක අර්ථයට නේද අටලෝ දහමේ කම්පා නොවී ඉන්න හැටි කියලා දෙන පුද්ගලයානේ පණ්ඩිතයා වෙන්නේ. යසේවණේ කරන්න ඕන. කොහොමද මේ කම්පාව කියන එක සිද්ධ වෙන්නේ කියන එක හොයාගන්න ඕන. මතක තබාගන්න. අපි හිතන විදිහේ වැරද්දක් තියෙනවා. මේ වැරදි විදිහට හිතවම පව් නැත්නම් වැරදි හිතව අතරමං වෙනවා කියන එක තමයි බුදු සමයෙන් උගන්වන්න හදන්නේ. එහෙනම් මේ හිතන විදිහේ වැරද්ද හදා ගන්න ඕන. ඔබට පේනවා ඉස්සරහින් තියෙන දෙයක්. ඔබ හිතනවා ඉස්සරහින් තියෙන දේ පේනවායි කියලා. හරිද? එළු වැල්මට හරි. හොඳයි මම මෙහෙම පෙන්නනවා. අභිධර්මයේ උගන්වනවා අටවිස රූපේ උගන්වනකොට රූප 28ක් තියෙනවා ශරීරයේ කියලා. ශරීරය මතක තියාගන්න. ඒ ප්‍රධාන හතරට කියනවා මහා භූත කියලා. ආහාර වශයෙන් අපි ගන්නා වූ ඔයල අභ්‍යන්තර එකතුව රූප පටවි ආපෝ තේජෝ වායු. අපට පේන්නේ නැහැ ශක්ති ලක්ෂණ. මේ වනිසා ශරීරයේ උපදින රූප තමයි උපාදාය රූප කියන්නේ. දැන් මේ මම ඔක්කොම විග්‍රහ කරන්න නෙවෙයි යන්නේ එක තැනක් විතරක් අරන් පෙන්වන්න. අන්න මේ ආහාරයෙන් ගන්න ශක්ති නිසා ඇහැ කන නාසය දිය කය තුළ උපදින ආශනික අරමුණු ගන්න පුළුවන් හැකියාවක්. ඒක ද්‍රව්‍ය නෙමෙයි ප්‍රසාද රූපය. දැන් අටවිසි රූපයේ ඊළඟට තියෙන විශේෂ රූප හතර. විශේෂ රූපය හතර මොනවද? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය. දැන් රූපේ එළියේ තියෙන දේද? ශබ්දේ ගන්ඨාරික ශබ්දේද? ගන්ධේ මාලකක තියෙන ගන්ධේද? එහෙනම් ඒක කොහොමද අටවිස රූපය ශරීරේ රූපයක් වෙන්නේ, ගෝචර රූපේ වෙන්නේ? එහෙනම් ඒවයේ උදව්වෙන් අපේ ඇසේ නම් ඇසමසා චක්කු විඥානේ, කන නිසා සෝත විඥානේ, නාසය නිසා ගාන විඥානේ, දිව නිසා දිව විඥානේ පහළ වෙන්න ඕන ගෝචර රූපේ. එතකොට එහෙනම් අර ඉදිරියෙන් තියෙන එක නෙවෙයිනේ අපි රූපේ බවට පත් වෙන්නේ අපි සිතේ පහළ වෙන එකනේ. එතකොට අපි දකින්නේ අපේ ඇස කන නාසය දිවකය උදව්වෙන් පහළ වෙනේවා තමයි රූප ශබ්ද ගන්ධ රස කියලා කතා කරන්නේ. දැන් මෙතන පොඩි රහසක් තියෙනවා. අපි මෙහෙම හිතන්න දන්නේ නැති නිසා අපි ඉදිරියේ තියෙන රූපයට බැඳෙනවා කියලා තමයි ඇති කර හිතන්නේ. ඒ නිසා අපි ඒකට රූපකාම, ශබ්දකාම සසරට ඇලෙනවා කියලා මේ කාම වස්තු වලට ඇලුම් කරලා. ඉතින් මේ කාමයේ දුරු කරන් ඊට පස්සේ රූපේ බෙදලා බලනවා. කෙස්ලොම් නීදත් මහලු වෙනවා, දත් වැටෙනවා, වාස කරේ එහෙම කියලා පෙන්වනවා තමයි. එහෙම නැත්නම් සමහර අය කියනවා බැරි වෙලාවත් ශරීරයේ අත දාලා ඇතුලට අරන් කන පිට හැරෙව්වොත් එහෙම එල්ලෙන ඉන්ද්‍රියන් දැක්කම ආස කරන්නේ නැහැ කවුරුත් කියලා. එපිලිකුල වඩන්නේ දුන හැටි. නමුත් මොකද්ද මෙතන මේ සියන කාරණාව? එකට තියෙනවා එක සූත්‍රයක මජ්ජ සූත්‍රයක සිම්පනි කියන වචනයක්. තව වෙනත් කාර්යයක් තියෙනවා. යායන් තණ්හා තෝනෝ භවිකා නන්දි රාග සහගත. මොකද්ද මේ නන්දි රාගය කියන්නේ? අන්න එතකොට තමයි මේ ඇත්ත තත්වයන් පැහැදිලි කරන්න පුළුවන් අයගේ සේවනය තමයි පණ්ඩිතානන්ද සේවනාව වෙන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඇසේ උදව්වෙන් ඇසට බාහිර ලෝකයේ ආලෝකයේ වැටෙන වෙලාවට ආලෝකයේ නැහැ කරවලයි මොකක්වත් පේන්නේ නැහැ. ආලෝකයේ පත්‍රාතිත වෙන වෙලාවට අපිට ගස්සල් තියෙන දේවල් වර්ණත් එක්ක පේනවා. එහෙනම් ආලෝකයේ උදව් වෙන්න ඕනනේ. ඒ ආලෝක කිරණ පතිත වෙලා ඒවා ඇහැ ඇතුලෙන් ගමන් කිරීම තුළ තමයි අපට රූප පේන්න පටන් ගන්නෙ. ඉදිරියෙන් තියෙන රූපේ එකක් ඇස් තුළ පහළ වෙන්නා වූ මේ එක හඳුනා ගන්නට අවශ්‍ය ප්‍රසාද රූපේ, වෝචර රූපේ තව එකක්. මේකෙන් මේක වියුක්තයිනේ, අනන්‍යයිනේ. අර ඉදිරියේ තියෙන රූපේද මම ඉන්නේ, මෙතනද මම ඉන්නේ? රූපේ මමයි, මම රූපේ, රූපිතල මායත මාතුළු රූපේ ඇත. ඔය එක තැනකවත් නෙමෙයි ඉන්නේ. දවසක් ස්වාමින් වහන්සේලා ටිකක් එකතු වෙලා සාකච්ඡාවක්. මේ තණ්හාව කියන එක පිළිබඳව අර්ථ විග්‍රහයක් හොයාගන්න. මෙතෙන්ට එනවා චිත්තගහපති. උන්වහන්සේට මේක විසඳගන්න බැරි වුණා. උන්වහන්සේලාට වැඳලා පහ බිමාසනයක වාඩි වෙනවා චිත්තගහපති. චිත්තගහපතිගෙන් අහනවා. සංඝ ගෞරවයේ ඇතුළ කතා කර බැටි පෙන්වන්නේ. ඔබ වහන්සේලාගේ කැමැත්ත ලැබෙනවා නම් මම මේක උදාහරණයකින් කියන්නම්. උදාහරණය මේකයි. යම්සේ හිතන්න කලුගණකුයි සුදුරණකුයි ඉන්නවයි කියලා. මේ දෙන්න එකට ගැට ගහලා ඉන්නවා. කලුගණා සුදුගණාට බැඳිලාද, සුදුගණා කලුගණාට බැඳිලාද? නෑ, එකක්වත් නෑ, බැඳලා නෑ. කලුගණා වෙනයි, සුදුගණා වෙනයි, බන්ධනේ වෙනයි. අර කලුගණා වෙනයි, සුදුගණා වගේ ඉස්සරහින් තිබෙන්නා වූ ප්‍රත්‍ය තමයි අර අපට රූපයක් පේන එක. ඒක හඳුනා ගැනීමට අවශ්‍ය චෛතසිකයේ තමයි රූප ප්‍රසාදේ නම් ගෝචර රූපය. මේ කලුගණයි සුදුගණයි. බැඳිලා නැහෙනි. මේ අතරට වෙන කඹේ බන්ධනය තමයි මම. මේ ඇලුම් කිරීම තුළ තමයි මම හැදෙන්නේ. ඒ නිසා නන්දි රාග සහගතා. නන්දිය ඇලීම රාග සහගත. අන්න ඒක තමයි අපි සසර ගමනට ගෙනියන්නේ. අර රූප මොකවත් නැහැ කියලා බැලුවට හරියන්නේත් නැහැ. කය ඔක්කොම දිරා යනවා මේකේ මම කියලා බැලුවට හරියන්නේත් නැහැ. රූප තණ්හාව සංසිඳවන්නට රූප තණ්හාව හැදෙන හැටි ඉගෙන ගන්න වෙනවා. අපි ඇලුම් කලේ අපේ හිතේ තියෙන ගෝචර රූපයට කියලා දන්නේ නැහැ නේද කවුරුත්? අපි ඇලුම් කලේ ඉදිරි රූපයට කියලා හිතනවා. එකකටවත් නෙමෙයි. තමන් හදාගත්ත සිතුවිල්ල අල්ලා ගැනීම තුළ තමයි මමත්වයේ හැදිලා සසරට බැඳුනේ. මේ ප්‍රසාද ගෝචර රූප මුල් කොටගෙන අසකරණාසය දිවකයන් සියල්ල මුල් කොටගෙන කරුණු පැහැදිලි කිරීම දහමක්. බුදු සමයේ හැර ලෝකේ ආගම්වල තියනවාද මම නම් කියෝලා නැහැ. මතක තියාගන්න. අන්න මේ බුදුන් වහන්සේගේ ධර්මදේශනා තුළ යථාභූත තත්ත්වෙන් දකින්න කියන්නේ ඇති හැටියෙන් මේක තේරුම් ගන්න ඕන. අර ඉදිරියේ තියෙන එකක් මගේ නෙමෙයි, මේක සෙවණැල්ලක් විතරයි මම කොහෙද ඉන්නේ? මම තමයි මේ නන්දි රාග සහතා රූප තණ්හා. අර ඉදිරියෙන් රූපේ දුරු වෙන්නෙත් නැහැ, පසා ගෝචර රූපේ දුරු වෙන්නෙත් නැහැ, තණ්හාව නිදුරු කරන්න ඕන. එතකොට මෙතන පුද්ගලෙක් නෙවෙයිනේ. හේතුඵල. ප්‍රසාදේ, ගෝචර රූපේ, ආලෝකයේ, මානසිකාරයේ, චක්කුපංසකම්පස්සේ, එතන උපදින සැප දුක් උපේක්ෂා වේදනා. ඒ ඔක්කම හේතුඵල. ඒ අල්ලා ගැනීමත් මෝඩකමේ හේතුඵලයක්. බාලකමේ හේතුයේ ඵලයක්. අර ප්‍රසාදේ හරි ගෝචර රූපේ හරි ආලෝකේ හරි මානසිකාරය හරි චක්කුපංසය සම්පස්සේ හරි මනුස්ස වෙන දුක් ගෙනත් දෙන්නේ නැහැ. ඉදිරියෙන් තියෙන රූපේ හරි. ගෙනත් දෙන්නේ මොකද්ද? ගෙනත් දෙන්නේ මේ දෙක අර කලුගුණා සුදුගුණාට බැඳීම. මේ බන්ධණයට නන්දි රාග කියනවා. මේකට තණ්හා කියනවා. අන්න එහෙමයි බුදුන් වහන්සේ මේක පැහැදිලි කරලා පෙන්වන්න ලබන්නේ අප විසින් හදාගත්ත පෞද්ගලික මතයක් අපට දුක් ගෙනත් දෙනවා. පෞද්ගලික බව රැහෙන. එහෙම වචනිකුත් එකට පාවිච්චි කරන ලබනවා. බව රැහෙන කියන වචනේ පාවිච්චි කරන ලබනවා. එතකොට මේ කරුණු අපිට සාමාන්‍ය කතා බහ කළාට සාමාන්‍යයෙන් සියලු සත්‍යෝනි දුක්ඛිතා කියන භාවනාවක් කළාට එහෙම නැත්නම් අර අසේවනාච බාලානම් පණ්ඩිතානන්ද සේවනා කියන ගාථාව කිව්වට තේරෙනවද? ඒකට ඒක නිසා මේවට කියන්නේ සදහම් මිනි. සද්ධර්මයේ මේ හැම පදයක් පාසාම තියෙන්නේ. අන්න ඔබට එහෙනම් තේරෙන වයසේදී අර ළමා වයසේදී මගන මග අපාය දිවි ලෝකේ අපාය සුගතිය පැත්ත කියලා දෙන එකත් එහත් හොඳකමක් තමයි. නමුත් සසර කියලා කියන්නේ නොමග යාම. අනිවාර්යෙන්ම. සසර නොමග යන්නේ මේ රූපේට, ශබ්දයට, ගන්ධයට මුලා වෙලා මමත්වෙන් ගැනීම නිසා. ඒ නිසා කලුගුණයි සුදුගුණයි එකට බැඳුනහම ඉතින් ගැලවෙන්න බෑ සසරට බැඳිලා. දැන් අර චිත්තගහපති පැහැදිලි කරපු කාරණේ බලන චිත්තගහපති කොච්චර පඬිතෙක්ද කියලා. ආන්න. අර මම පෙන්වන්නේ න සමිජ්ජන්ති පඬිතා. අටලෝ දහමේ කම්පා නොවනවා නම් නම් හැටි කියලා දෙනවා නම් පහන් දු කම්පා නොවන කෙනානි පඬිතයා. කම්පා නොවෙන්න නම් මොකද වෙන්න ඕන? කම්මා නොවෙන්න නම් ලාභයේ ඉදිරියේ සිදුවීමක්. අලාභයේ ඉදිරියේ සිදුවීමක්. නින්දාව කාගේ හරි වචනයක්. ප්‍රශංසාව කාගේ හරි වචනයක්. ඒක නෙවෙයිනි මම කියන්නේ. ඒක හරි වැරදි ආදී වශයෙන් අපේ සිතේ පහළ වෙනකොට ගෝචර රූපයක් වශයෙන් මේකට ඇලීම හෝ ගැටීම අපේ පෞද්ගලික කාර්යයක්. අර ඇලීම ගැටීම නිකම්පාව ගෙනත් දෙන්නේ. ඒ ඇලීම ගැටීම අතහරි දාන්න පුළුවන්කම නෙමේ පඬිත කියලා කියන්නේ. සිදුවීම් මෙහෙමම තියෙනවානේ. දැන් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේට ඔය කියලා දාවල් සිදුුනේ නැද්ද? අලාභේ සිදුුනේ නැද්ද? නින්දාව සිදුුනේ නැද්ද? බඩගින්නේ සිදුුනේ නැද්ද? ඒ බාහිර සිදුවීම. උන්වහන්සේගේ සිදු උපේක්ෂාසගතයි. මේකෙන් මේක මමත්වෙන් ගන්නෙ නෑ. ඒ උන්වහන්සේට අර සිද්ද වෙන නිසා මේ හිත ඇතුළත ඇවිස්සින්න මමත්වයක් බාර ගැනීමක් නැති නිසා කම්පනයක් නෑ. සිදුවීම් නෑ නෙමෙයි. මොකක් නිසාද? අර බන්ධනේ කඩපු නිසා. මෙද මජ්ජේ සූත්‍රයේ ඔකට මෙද කියලා කියන්නේ ඒක. අපි දවසක් කතා කරමු. මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ ඉතින් ඔය බොහොම ප්ලේසියෙන් කතා කරනයිනේ අපේ අය. නමුත් මජ්ජම ප්‍රතිපදාව කොතරම් ගැඹුරුද කියලා බන තේරෙනකොට තමයි තේරෙන්නේ. ඒ නිසා අපිට පද දෙකයි තව කියන්න පුළුවන් උනේ. තව පදයක්වත් කියාගන්න ගනමු මේ අද දවසට. මෙහෙනම් බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මතාවයන් තුළ අටලෝ දහමේ අකම්පිතව ඉන්නට පුළුවන් ආකාරය රූප නොබලා සිටීමෙන්, සද්ද නොබලා සිටීමෙන්, තරහ නොගැනීමෙන් කියලා උගන්වන්නේ නැහැ. බාහිර ලෝකෙ හැමම සිදුවෙන්න පුළුවන්. ඒවා සෝත විඥාන, සෝත සම්පස්ස, ප්‍රසාද ගෝචර රූප ඔක්කොමත් තියෙනවා. නමුත් මේ බන්ධනේ නැත්නම්, බාරගන්වීම නැත්නම්, ඇලීම ගැටීම කියන එක තමයි නන්දි. ඒකෙන් තමයි තණ්හා නැත්තම් මම හටන්නේ. ඒක චෛතසිකයක්. ඒකට ඇලුම් කිලීමෙන් බැඳෙන්නේ. ඇලෙන්න ගැටෙන්න ඕනේ නැතුව ඉන්නවා නම් උපේක්ෂා සහගත වීමෙන්දී මීට වඩා හොඳ ඇලෙන්න ගියාම සැපයි කියලා ඇලුනහම දුකක් වෙනවා. ඇලුන් නැත්නම් ඒ කියන සැපත් නෑ දුකක් නෑ තව සැපතක් තියෙනවා ඒකට කියනවා ලෝකෝත්තර කියලා. අර පුංචි සැපත අතහැරලා දාපුවම මේ සැපත හම්බ වෙනවා. තව එක වචනයක් අපි ගනිමු බලන්න. පූජාච පූජනීයානම්. ඔබ දන්නවා ඒක. පිදිය උත්තන් පිදීම කියන එක. පුදනවා කියන්නේ මොකද්ද? වඳිනවා කියන්නේ මොකද්ද? උදව් කරනවා කියන්නේ මොකද්ද? අතක තියාගන්න. ධර්මයේ සඳහන් වෙන වචන දෙකක්. අනුග්‍රහ බුද්ධිය, පූජා බුද්ධිය. නිර්වත් නැත්නම් කෙවරැහිලි ඇඳගත්ත බුද්ධලෙක් යනවා දකින්න. බඩගින්නේ ඉන්නවා පේනවා. නැති බැරිකමක් පේනවා. ඒ බුද්ධලයා කරෙහි අපට අනුකම්පාවක් උපදිනවා. දැන් ඔහුට උදව් කරන්න හිතන්නේ ඔහුගේ සිල් දැකලා නෙමෙයි. නැති බැරිකම දැකලා. එනිසා ඒක ඔහුට අනුග්‍රහ පිණිස. මේ මිනිස්සුන්ට ටිකක් දීපුව මට හුඟක් හම්බ වෙනවා කියලා ගත්තොත් එහෙම එතන හොඳක් වෙන්නේ නැහැ. ඒක තමයි අපේ අයගේ ආයහපත් චේතනාව. අපි මේ මිනිස්සයාට කරන්න ඕන උදව්ව කරලා සතුට වෙන්න. පස්සේ ලැබෙන්න ඕනේ කියලා හිතන් තෝරන්නේ. නමුත් තථාගතයන් වහන්සේ විග්‍රහ කරනු ලබන මේ පුද්ගලයා තුළ කිසියම් ආකාරයක විරති වර්ගයක්. වෙන්වීමෙන් සිල්වත් වෙන එක. එවිට පස් පංච සීලය, අට සීලය, දස සීලය, උපසම්පදා සීලය මේවා කිසියම් ආකාරයක විරති වෙන්වීම තුළ සිල්වත් වීමක්. ඒ නිසා මේ පහට වඩා අටත් අටට වඩා කාය වචන වල සංවරයක් තියෙනවා. නමුත් ධර්මයෙන්තරව පස් පහ අට දහය උපසම්පදා ශික්ෂාපද පෘථග්ජන භාවය තුළ සිල්වත් වෙන්න පුළුවන්. ඒ කෙලෙස් සහිතයි. ලෝභ දේශ මොහ සහිතයි. නමුත් බුදු පියාණන් වහන්සේලා සම්බන්ධයෙන් ගත් කල මේ ශික්ෂාපද සංවරයෙන් ඇති කරගත්තා වූ සීලයක්ද තියෙන්නේ අරියකන්ත සීලයක්ද තියෙන්නේ. උන්වහන්සේලා ළඟ තියෙන්නේ අරියකන්ත සීලයක්. ඒක නිකලෙස් සීලයක්. මේක ශික්ෂාපද විනය සීලය, අරක ධර්ම විනය සීලය. පිදිය උත්තන් සම්බන්ධයෙන් ගත් කල අපිට සම්මත සමාජයේ නම් දරුවන් ඉගෙන ගන්න ඕන මේ සම්බන්ධයෙන්. ඔබට කන්න බොන්න හොයලා දෙන්නේ දුක් මහන්සියලා අම්මා තාත්තා. වැටපක් ගත්තත් ඔබට ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නේ ගුරුවරයා. එහෙම නැත්නම් පූර්වලමාවිය ගුරුතුමිය. ඔබ පරිස්සම් කරන්න ගෙදර ඉන්නකොට අත්තා කිරි අම්මා නැත්නම් අයියලා අක්කා. එහෙම තියෙනවා කිසියම් ආකාරයක. මේවට කියනවා වෘද්ද භාවයන් කියලා. ඒවත් කිසියම් ආකාරයක ගරු කරන්න ඕන කාරණයක්. වයෝ වෘද්ධ, ගුණ වෘද්ධ, සීල වෘද්ධ, තපෝ වෘද්ධ. වයසෙන් වැඩි හිටි කියනවා, ගුණයන්ගෙන් වැඩි හිටි කියනවා, ශික්ෂාපද සංවරයෙන් වැඩි හිටි කියනවා, තවුස් ගුණයෙන්. තපස් තපෝ වෘද්ධ කියන එක තමයි අර පෙන්වන්නේ කෙලස් නැසීමේ ගුණයෙන් කියන්නේ. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයාට වඩා සකෘදාගාමි, සකෘදාගාමීට අනාගාමි, අනාරහත් අන්න සපෝ වෘද්ධ භාවයේ හිටින්නේ. තපෝ කියන්නේ මෙතන ඔය කැලේට ගිහින් තපස් රකින්න එක නෙමෙයි. නමුත් මේ ස්වභාවයන්හිදී අපිට චර්යා රටා ටිකක් උගන්වලා තියෙනවා. මෙන්න මේ චර්යා රටා දරුවන්ට අමත වේගණ යනවා. ඒ නිසා ගෙදරදී කණේ කරා ස්වාමීන් වහන්සේ බත් කනවා කියලා කියයි. ගෙදරදී ඇවිදින කෙනා හාමුදුරුවෝත් ඇවිදිනවා කියයි. ගෙදරදී ඇවිදිනවා ස්වාමීන් වහන්සේත් නානවා කියයි. ගෙදර නාන කෙනා. නමුත් ඒ වචනවල වෙනස් අර්ථයක් තියෙනවනේ දරුවන්ට 3-4 පන්තිල උගන්වන්නේ ඒකයි. යනවා නෙමේ වඩිනවා, කනවා නෙමේ වළඳනවා. නිදනවා නෙවෙයි සැතපෙනවා, නානවා නෙවෙයි පෑන් පහසු වෙනවා, අතු ගන්නවා නෙවෙයි අමදිනවා. එහෙම කියලා ඒ වෘද්ධ භාවයේ සමාජයේ පිළිගැනීමක් තමයි අසුනේ නැගිටින එක. තමන්ට වඩා මේ වෘද්ධ කෙනෙක් ආපුහම ඒ තමයි ගෞරව කිරීම. ඒක තමයි පූජකව ලබතේ පූජන්. තමන් පිදුම් ලබන්නට නම් මේවා ඉගෙන ගන්න ඕන ළමා කාලේ ඉඳලා. ඒ තමන්ගේ උගත්කම හරි අරම නොයම හරි දැන් දරුවන් මව්පියන්ට වඩා උගත්. ඒ නිසා ඒ උගත්කමට අම්මලා ගරු කරනවා වෙන විදිහකට. නමුත් උගත් නිසා අම්මට වඳින්න ඕනේ නැහැ කියලා එකක් නැහැ තාත්තට. ඔව්. තථාගත බුදුපියාණන් වහන්සේ පවා සුළුමවට පිරිනම් වඩින්න යන වෙලාවට මේතනාරාම දොරටුව දක්වා පිටුපසෙන් ගියා කියන්නේ බුදුවරු හැමදාම පෙර ගමන් යන්නේ. පසු ගමන් යන්නේ නැහැ. නමුත් මේ මාතෘත්වයට කරන ගරු කිරීමක් වශයෙන් පසු ගමන් ගියයි කියලා තියෙනවා. තේරෙනවද ඔබට? එහෙනම් අපිව හැදුව වැඩුව පෝෂණය කළ මේ අපින් දුක්ඛින් දායට ඔවුන්ගේ තියෙන පෞද්ගලික අඩුපාඩුවක් නුගත්කමක් නිසා දසලකයින්ද කාරණයක් නැහැ. අපි මේ කතා කරන්නේ නොගැඹුරු මට්ටම ඉස්සර වෙලා පිදී උත්තන් කියන එක. ඇයි මේව මංගල වෙන්නේ බලන්න. ඒකත් හොයාගන්න ඕන. මංගල පදේ අනිත් පැත්ත මොකද්ද? අවමංගල. හොඳයි සේවනාච වාලානන් නම් මොකද වෙන්නේ? ඔහුට අයහපතක්ම සිද්ධ වෙනවා. හොඳයි පණ්ඩිතානංච න සේවනා බලන්න. සේවනා නොකොලොත් එහෙනම් මගනුව කියලා දෙන්න කෙනෙක් නෑ, මාරු වැටෙනවා. තථාගතයන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා ආයිට වඩා ගුරුවරයෙක් නෑ, මහා සමාන ගුරුවරයෙක් නෑ කියනවා. නමුත් උන්වහන්සේ එක සූත්‍රයක් දේශනා කරමින් ගාරව, ඒකට කියන්නේ ගෞරව සූත්‍රය. ගුරුවරයෙක් නැති කෙනා සංවර වෙන්නේ නැහැ. අයහපතක් සිද්ධ කරගන්නවා. එසම් මටත් ගුරුවරයෙක් ඕනයි කියලා හිතුවයි කියනවානේ. බලන්න ඉහතමානික මේ තරම. තථාගතයන් වහන්සේට සමාන වෙන තවත් තථාගතයන් වහන්සේ කෙනෙක් පමණයි වුණාට උන්වහන්සේත් ගුරුතන්හි තබා ගන්න කෙනෙක් කෙවුවා. ආලාර කාලා බුද්ධ ක්‍රාමපුත්‍ර භග්ගව කවුරුත් නැහැ. සර්වමිත්‍ර. නැති නිසා උන්වහන්සේ ධර්මයේ ගුරුතන්හි තබා ගත්තා. නම් මේ හැම කාරණයකදීම තම තමන්ගේ ශේස්ත්‍රවල ප්‍රවීණයෝ ඉන්නවා. විදුලියේ වෙන්න පුළුවන්, ජල කර්මාන්තේ වෙන්න පුළුවන්, ධර්මදේශනාවල වෙන්න පුළුවන්, රීපැදීමේ වෙන්න පුළුවන්. ප්‍රවීණත්වයෙන් තව ගන්න දේවල් තියෙනවා. මතක තියාගන්න. ඒ නිසා මේක සමාජයේ පැවතුන අර ලැජ්ජා බයට ඇති සදා මේ යහපත් ධර්මතාවයක්. දරුවන් තුළින් මේවා කාර්යබහුලත්වයට සහ පැහැදිලි නොකිරීම තුළ ගිලිහි යනවාද කියලා හිතෙනවා. ඒ නිසා අපි දරුවන්ට අනුකම්පා කරන්න දොස් කියන්නේ නැතුව. පිදී යුත්තා හැම විටම පුද්ගල මට්ටමට එහා ගියා වූ, කෙලෙස් වල ස්වභාවයට එහා ගියා වූ තත්වයක් වෙන්න ඕන. නිකලෙස් ස්වභාවයන් කියලා කල්පනා කරනු ලබනවා. අර කෙලෙස් මට්ටමෙත් තියෙනවා. මව්පියන් වැඩිහිටියන් ගුරුන් දැක නැගිටින කියන කතාව තියෙනවා. ඒ සුභාෂිත වදන් වල එහෙම නැත්තම් අපච්චාරියව ගන්නන එකේදී ත්‍රිත්මල් දමවැනි කාරණාවලදී තිබෙනවා. ඒ සම්මත මට්ටමේ. ඊට එහා ගිය මට්ටමේදී එහෙනම් තේරුම් ගන්නට වෙනවා ආර්ය පුද්ගලයා උසස්, අනාර්ය පුද්ගලයා උසස් නැහැ. ආර්ය පුද්ගලයා වාගේ දෙන්න අවධානය තමන්ට යහපත් ලෙස බලපාන්නේ අනිත් අයට වඩා කියන එක. එහෙනම් පිදිය යුත්තන් කියන එකේදී හැම විටම තමන් කියන මම සංකල්පයෙන් ගන්න ඕන නැහැ. මට වඩා කියන අර්ථය. එතකොට මානයක් වැඩෙන්නේ. අර හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියන්නේ. හීනමානේ හීනමානයක් වැටෙනවා. එතකොට මම ලොකුයි, අනේ ලොකුයි, මෙයා පුංචි කියලා. නෑ. නමුත් මේ බහුසුත භාවය තුළ කරුණාවට හා ගැනීම තුළ අර චිත්තගහපති අනාගාමීලා හිටපු කෙනෙක්. නමුත් ගිහියෙක්. වික්ෂුන් වහන්සේලාට වඩා තමන් ඉහලින් හිටියයි කියලා සම්මත මට්ටමේදී උඩින් ඉගෙන ගන්න ගියා බිම වාඩි වෙලාවන් කතා කළේ. ඔබ වහන්සේලාගේ අවසර ලැබෙනවා. එසම් මෙතන පවතිනවා කිසියම් ආකාරයක මානව හිතවාදයක්. තමන්ට තේරෙනවා නම් තමන්ට වඩා මේ පුද්ගලයා මේ ගුණධර්ම අතින් නික්ලස් බව අතින් ඉහළ මට්ටමක ඉන්නවා නම් ඒක සිතේ නැගෙන්න ඕන ස්වාභාවික ගෞරවයක්. බොරු ගෞරවේ නෙමෙයි. වඳින්න බැරිකමට වඳින එක නෙමෙයි. එහෙනම් එතන මට නම් පේන්නේ පිදීමට වඩා පිදී උත්ෙක් වීම හොඳයි කියන එක. ප්‍රදුම් ලබන්නේක් වීම. හැබැයි පිදුම්ක් ලබන්නේක් ලබන්න නිකම් බෑ, පූජකෝ ලබතේ පූජා. පිදුම් පිදුම් කරන්නේ පිදුම් ලබන්නේ වෙයි කියලා පෙන්වලා තියෙනවා. එහෙනම් මේ පිදුම් ලැබීම තුළ මොකක්ද ඒක? ඒ එකක් පාසා මංගල කාරණයක් වෙන්නේ. ඒක තේරුම් ගන්න. තමන් හිනමානයකට පත් වෙන්නේත් නැහැ, හදිසමානයකට පත් වෙන්නේ. තමන් ඒ අයගෙන් ගන්න දෙයක් තියෙන කෙනෙක් වශයෙන් ගෞරවයට පාත්‍ර වෙනවා. මෙවෙමින් මේම ගාථාපද තුනේ සඳහන් කරුණු අර්ථ සරල මට්ටමින් ගන්නේ නැතුව ගැඹුරට තේරුම් අරගෙන ඒවා කියන තැනට සීමා කරලා කියමින් ලබන සාන්තියට එහා ගියා වූ භාවිතයෙන් ලබන ශාන්තියක් ලබා ගන්නට ඔබ හැම දිනාට මෙම ධර්මානුශාසනාව හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා.